අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුක්ඛන්නස්ස සති සම්බුද්ධං ගස්ස උප්පාදෝ හෝති තං ච පජානාති යථාච උප්පන්නස්ස සති සම්බුද්ධං ගස්ස භාවනාය පරිපූරී හෝති තං ච පජානාති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් කුරුරට කම්මාස ධම්ම නියම්ගමේදී 30,000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කොට වදාරන ලද නිවන් දොරටු 21ක් සහිත මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ බුද්ධංග විදර්ශනා ධම්මානුපස්සනා සතිපට්ඨානේත අයිති සූත්‍ර දේශනාවක් ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්ට යෙදුණි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනයේ බෞද්ධයන් විසින් නිතර භාවිතා කරන තාමත්ම ශ්‍රේෂ්ඨ භාවනා මාර්ගයක් දැක්වෙන දේශනයක්. සියලු සරුවඥන් වහන්සේලා අත්නැර එකලස දේශනා කරන දේශනාවක් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව. එෙහි ධම්මානුපස්සනා සතිපට්ඨානේත අයිති බොද්ධංග විදර්ශනාව ගැනයි මේ සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ. පුනච පරම් භික්ඛවේ ධික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොද්ධංගේසු. මේ කියන ලද්දේ ආයතන විදර්ශනාවට අනතුරු යෝගාවචර භික්ෂූන් වහන්සේ සප්ත බොජ්ජංගයන් පිළිබඳව ධම්මානුපස්සනා සතිපට්ඨානය යෙදෙයි. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. මහණෙනි, භික්ෂූන් වහන්සේ සප්ත බෞද්ධංගයන් පිළිබඳව ධම්මානුපස්සනා යෙදෙන්නේ කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධං ගං අත්ථිමේ අජ්ජත්තං සති සම්බුද්ධං ගෝති පජානාති. සතර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස සතිපට්ඨාන භාවනා වඩන යෝගාවචර භික්ෂුව, යෝගාවචර භික්ෂුණිය, යෝගාවචර උපාසකතුමා, යෝගාවචර උපාසිකාතුමිය තමන්ගේ සන්තානයෙහි සති සම්බොජ්ජංගේ ඇත්තේ නම් මා සන්තානයෙහි සති සම්බොජ්ජංගේ ඇත්තේ යයි නුවණින් දැනගනි. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. තමන්ගේ සන්තානයෙහි සති සම්බොජ්ජංගේ නොමැතිනම් මාගේ සන්තානයේ සති සම්බොජ්ජංගේ නොමැත්තේ යයි නුවණින් දැනගනි. යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස් උප්පාදෝ හෝති තංච පජානාති. යම් ප්‍රතිපත්ති මාර්ගයක් හේතු කොටගෙන නූපන්න වූ සති සම්බොජ්ජංගි උපදින්නේ නම් එයද නුවණින් දැනගනි. යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති තංච පජානාති. යම් ප්‍රතිපත්ති මාර්ගයක් නිසා උපන්නා වූ සති සම්බොජ්ජංගය රහත් මඟ නුවණින් පරිපූර්ණ බවට පත්වන්නේ නම් එයද නුවණින් දැනගනි. මේ මාතෘකා කළ පාඩයේ වචනාර්ථයයි. මෙහිදී අපි සලකා බලන්නට ඕනේ බොජ්ජංග කියන්නේ කුමක්ද? එය අත්කතාවල මෙහෙම තෝරනවා. බෝධි විච්ඡති චතුසු මග්ගේසු ඥානං. සතර මාර්ග ඥානේත බෝධියයි කියනු ලැබේ. සෝවාන් මාර්ග ඥානය බෝධි. සතරදාගාමි මාර්ග ඥානය බෝධි. අනාගාමි මාර්ග ඥානය බෝධි. අරහත් මාර්ග ඥානයද බෝධි. මේ සතර මාර්ග ඥානේත බෝධි කියවෙනවා. සතර ඵල ඥානේතත් එසේම බෝධි කියවෙනවා. තවදුරට සරුවඥතා ඥානයේත බෝධි කියලා තියෙනවා. නිර්වාණ ධාතුවටත් බෝධි නම භාවිතා වෙනවා. සත්‍ය අවබෝධ කරගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බෝධි කියන වචනේ තියෙනවා. බෝධිසත්ත්ව කියන වචනය කාටත් භාවිතා වෙන වචනයක්. බෝධිසත්ත්ව කියන්නේ මේ සතර මාර්ග ඥාන නැමැති බෝධිය කෙරෙහි සතර ඵල ඥානෙ නැමැති බෝධිය කෙරෙහි සරුවඥතා ඥාන බෝධිය කෙරෙහි ශාන්ත නිර්වාණ ධාතු බෝධිය කෙරෙහි ධර්ම ඡන්දයෙන් ඇලුනා වූ පුද්ගලයාට කියනවා බෝධිසත්ත්ව. මෙතන ඇලුනා වූ කියන්නේ තෘෂ්ණාවෙන් ඇලීම නෙමෙයි, ධර්ම ඡන්දයෙන් ඇලීම. ධර්ම ඡන්දයෙන් ඇලීම කියන එකේ තේරුම වචන වශයෙන් ඇලීම කිව්වට ධර්මච්ඡන්දෙන් ප්‍රාර්ථනා ඇතිගෙන තේරුමයි බෝධිසත්ත්ව. දැන් මේ පොදුවේ අපි කියන සත්‍යයෝ කියලා, ඒ සත්‍යයෝ කියන තැන සත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයෙහි තෘෂ්ණාවෙන් ඇලුණු බැවින් සත්‍ය කියලා. මේ කියන සත්‍ය කියන ඇලීම එහෙම නෙමෙයි, ධර්මච්ඡන්දයෙන් ප්‍රාර්ථනා ඇති කියන එකයි සත්‍ය කියන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේලා, ප්‍රත්‍යේක බෝධිසත්වයන් වහන්සේලා, ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලා නමින් මේ බෝධිය කෙරෙහි ධර්මච්ඡන්දයෙන් ප්‍රාර්ථනා කරන උත්තමයන් වහන්සේලා කොටස් තුනක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට කියන බෝධිසත්ව. ඒ මේ බෝධිසත්වයන් වහන්සේලා යම් ප්‍රතිපදා මාර්ගයක් හේතු කොටගෙන බෝධිය සාක්ෂාත් කරගන්නාසේක් නම් මේ ප්‍රතිපත්ති ධර්ම සියල්ලද කියනවා බෝධි අංග කියලා. බෝධි අංග. එතකොට සෝවාන් මාර්ගඥාන නිමිති බෝධියට පැමිණීමේ අවයව බෝධි අංග. සතරදාගාමි මාර්ගඥාන බෝධියට පැමිණීමේ අවයව බෝධි අංග. අනාගාමි මාර්ගඥානෙද පැමිණීමේ මේ අවයව ධර්ම අවයව ධර්ම කොටස බෝධි අංග. අරහත් මාර්ගයේ පැමිණීමේ අවයව බෝධි අංග. එවැගේම සතර ඵලයේ පැමිණීමේ අවයව ධර්ම කොටස බෝධි අංග. මහා බෝධිසත්වයන් වහන්සේ නමක් විසින් නම් සරුවඥතා ඥාන බෝධියට පැමිණීමේ අංග බෝධි අංග. එවැගේම සීල බෝසතුන් වහන්සේලා පැමිණෙන නිර්වාණ ධාතු බෝධිය සඳහා උපකාරණ ධර්ම බෝධි අංග. එතකොට මේ බෝධි අංග කියන වචන දෙක සංදි වෙලා සමාස වෙනකොට බෝධි අංග බොජ්ජංග කියලා සංදි වෙනවා. බෝධි කියන්නේ මෙම මහා ප්‍රාණ ධ්‍යානයේ ස්වරේ වෙන් කරලා එයට ආදේශයක් දෙනවා. ඒක දිත්ත වේදවා. එතකොට බොජ්ජංග කියලා පදේ හැදෙනවා. බොජ්ජංග. ඊළඟට ඒවා ධර්මතාවයන් හතක් පරතිනවා. සති, ධම්මවිචය, විරිය, තීති, ප්‍රසද්ධි, සමාධි, උපේක්ඛා. මේ වයිති වෙන්නේ බෝධිපාක්ෂ ධර්ම 37ට. මේ බෝධිපාක්ෂ ධර්ම 37ේ ඉතාමත් වැදගත් ධර්ම කොටසක් තමයි බොජ්ජංග කියලා හඳුන්වන්නේ. මහා කස්සප බොජ්ජංග, මහා චුන්ද බොජ්ජංග, මහා මොග්ගල්ලාන බොජ්ජංග නමින් පිරිත් දේශනා තුනක්ද තියෙන බව මතක ඇති. මේ සත්ත බොජ්ජංග මාතෘකා කොට භාවිතා කළ පිරිත් දේශනා. එතකොට මේ බොජ්ජංග සතර මාර්ගඥාන ලබා ගැනීමට මහෝපකාරී වෙන අවයවවත් අංග වශයෙන් උපකාර වන ධර්මයි. මේවා භාවනාක් නඟන්නේ කොහොමද කියන එකයි මහා සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය උගන්වනවා බොජ්ජංග හත කොහොමද භාවනාක් නඟන්නේ කියලා. එතකොට බොජ්ජංග හත ඉස්සෙල්ලා තේරුම් කරගන්නවා. පරමාර්ථ ධර්ම වශයෙන් සතිචෛතසිකය සති සම්බොජ්ජංග බවට යන්නේ. ප්‍රඥා චෛතසිකයයි ධර්මයේ සම්බොජ්ජංග බවට යන්නේ. වීරිය චෛතසිකයයි වීරිය සම්බොජ්ජංග බවට යන්නේ. ප්‍රීති චෛතසිකයයි ප්‍රීති සම්බොජ්ජංග බවට යන්නේ. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි චෛතසික දෙකයි පස්සද්ධි සම්බොජ්ජංගේ නමින් ගැනෙන්නේ. එවැගේම ඒකාග්‍රතාය චෛතසිකයයි සමාධි සම්බොජ්ජංගේ නමින් ගැනීම. සතර මජ්ජහත්තා උපේක්ෂා චෛතසිකයයි උපේක්ෂා සම්බොජ්ජංගේ නමින් ගැනෙන්නේ. මේවා වඩන්න ධර්මතා 56ක් උපකාර වෙනවා. එක එක බොජ්ජංගයේ එක එක අවයව තියෙනවා. ඒවා සියල්ල එක්කාසු වෙනකොට ධර්මතා 56ක් තියෙනවා බොජ්ජංග භාවනාව සඳහා. අත්ති වික්ඛවේ සති සම්බොජ්ජංගඨානීය ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණියා සංවත්තති. ඒ කියන්නේ සති සම්බොජ්ජංගේ වැදෙන්නට ආහාර වශයෙන් ධර්මතා තියෙනවා. ඒවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කොට ගැනීමෙන් නූපන්න සති සම්බොජ්ජංගේ උපදිනවා. උපන්න සති සම්බොජ්ජංගය භාවනාවෙන් පරිපූර්ණ බවට පත් වෙනවා. සති සම්බොජ්ජංගේ උපදවන්නට හේතු වෙන ධර්මතා තියෙනවා හතරක්. සති සම්පජඤ්ඤං මුත්ත සති පුද්ගල පරිවර්ජනතා උපත්ිත සති පුද්ගල සේවනතා පදදිමුත්තතා. මෙන්න මේ ධර්ම හතර අනුගමනය කිරීම නූපන් සති සම්බොජ්ජංග උපදින්න ආහාරයක්. උපන්නේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ ආහාරයක්. සති සම්පජඤ්ඤේ කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේම තියෙනවානේ තුන්වෙනි කර්මස්ථානය චතු සම්පජඤ්ඤ කියලා. අන්න එතන පැහැදිලිව දැක්වෙනවා සති සම්පජඤ්ඤ. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ නුවණ. මේ දෙක අත්හැර දැනගත්තාම මේ දෙක නිසා සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සටනකොට සිහියෙන් නුවණින් යනවා එන. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරි බැලීමේදී හැරී බැලීමේදී සතියෙන් ඥාණයෙන් ඉදිරි බලනවා නම් ආපසු බලනවා නම් එතන සති සම්පජඤ්ඤේ තියෙනවා. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. අක්පා ආදී අවයව නැමීමේදී දිගහැරීමේදී සතියයි ඥාණයයි දෙක පෙරතුකොට පවත්වනවා නම් එතන සති සම්පජඤ්ඤේ තියෙනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. භික්ෂුන් වහන්සේ නමක් නම් අඳින ඇඳීම, පටිය බැඳීම, තනි කොට සිවුර දැරීම, දෙපට සිවුර දැරීම, පාත්‍රය අතට ගැනීම, පාත්‍රයේ තවිකාවේ දැමීම, පාත්‍රයේ දෝවණය කිරීම, මේ සියල්ල සිහියෙන් නුවණින් කරනකොට එතන සති සම්පජඤ්ඤේ තියෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන නැළඳීමේදී පරිභෝග කිරීමේදී පානය කිරීමේදී රස විඳීමේදී සිහියෙන් නුවණින් කරන්නේ නම් එතන සති සම්පජඤ්ඤේ තියෙනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගැසිකිලි ගැසිකිලි ශාරීරික කෘත්‍යයන්ෙහිදී කෙල ගැසීම, දත් මැඳීම, මූණ සේදීම, වතුර නෑම, නැගීම, පාදවීම, නියපොතු බෑම ආදී හැම කටයුත්තකම සතිය ඥාණයෙන් කරනවා නම් එතන සති සම්බජඤ්ඤේ කියන. ඒ වගේම ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ කුණී භාවේ සම්පජානකාරී හෝති. කෙටි කෙටි ගමන ඉදිරියට යාම, ආපසට ඒම, වාඩි වීම, නිද හිතගෙන සිටීම, නිදීම, නිදිමැරීම, කතා කිරීම, තුෂ්ණින් භාවය. මේ හැම ක්‍රියාවකදීම සිහියෙන් නුවණින් කරනකොට එතන සති සම්පජඤ්ඤය තියෙනවා. මේ සති සම්පජඤ්ඤය සම්‍යක්ඥා හතරකට උගන්වනවා. සාර්ථක, සත්‍රාය, ගෝචර, අසම්මූල්‍ය කියලා. යම් ක්‍රියාවක් කරන්න ඉස්සර වෙන සිහියෙන් නුවණින් කල්පනා කරනවා. මා මේ කරන කටයුත්ත තිනක්ද පවක්ද? තිනක්ද පවක්ද කියලා විමසා බැලීම සාර්ථක සම්පජඤ්ඤයයි. තිනක් නම් සාර්ථකයි. පවක් නම් අසාර්ථකයි. ඒ තිනක් බවට පත් වූ ක්‍රියාව තිනක් වශයෙන් කරන ක්‍රියාවක් සත්‍රායද අසත්‍රායද බලනවා. සත්‍රාය කියන්නේ සුදුසුද නුසුදුසුද කියන එකයි. තිනක් කොනස් නුසුදුසු වෙන්න පුළුවන්. නුසුදුසු නම් ඒක අසත්‍රායයි, සුදුසු නම් සත්‍රායයි. ඒකට කියනවා සත්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට තිනක් වූ ක්‍රියාව සුදුසු වූ සත්‍රාය වූ ක්‍රියාව කරනකොට තමන් ගන්නේ කවර භාවනා කමඨානක්ද කියලා කමඨාන තෝරාගන්නේ උඩ. ඒ කමඨාන තෝරා ගැනීමෙන් කියන ගෝචර සම්පජඤ්ඤය. ඊළඟට ඒ කරුණු තුන හරියටම තේරුම්ගෙන ඒ කරන ක්‍රියාවට සම්බන්ධ නාම රූප විපස්සනාට හරෝ. මේ ක්‍රියාව කරන්නේ මම කියා කෙනෙක් නෙමෙයි. මගේ ක්‍රියාවක් නෙමෙයි. මේ ක්‍රියාව කරන්නේ හිතක් පහළ වෙනවා. ඒ චිත්ත පරම්පරාවක් පහළ වෙනකොට චිත්තකිරියේ වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තකිරියේ වායෝ ධාතුව ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පහළ වීමෙන් මේ ක්‍රියාකලාපයන් සිද්ධ වෙනවා. මෙතන සත්‍යයක් නෑ, පුද්ගලියෙක් නෑ. ඒ චිත්තචෛසික භූත රූප, උපාදා රූප කියන නාම රූප සියල්ල හරියට රත්වෝ කබලක කලයට කුපුරන්නාක් මේ අබෑමට කුපුරන්නාක් මේ ශනික ශනිකව ඒ තැනම සිඳි සිඳි බිඳි බිඳි යනවා. අනිත්‍යයි, සිඳි බිඳින් දෙකෙන් පෙළෙනවා. දුකයි, කැමති කැමති ශේ නොපැවති අසාර නිසාර බවට යනවා. අනාත්මයි, අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ක්‍රියාකාරී නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි. මේ දුකට හේතුව තෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිරෝධයට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ සාර්ථකෝ, මේ සත්‍රාජෝ, මේ ගෝචර වූ, මේ අසම්මහලෝ ක්‍රියාකලාපය මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතිවා. අන්න අසම්මූල සම්පජඤ්ඤේ. මෙන්න මේ ආකාරයෙන් සෑම කටයුත්තකදීම සතියයි ඥානයයි දෙක අත්හැර බැඳගෙන පැවැත්වීම නිසා නූපන්නා වූ සති සම්බොජ්ජංග උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජංගය ඥාන බවට, අභිඥා බවට, විදර්ශනා ඥාන බවට, සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අරිහත් මාර්ග ඥානයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා කෙනෙක් දේශනා කළා. ඊළඟට මුත්තසති පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ කියන කරන කිසිවක් මතක නැති පුද්ගලයෙක් ඉන්නවා. ඒ අසන්න උපමාවක් කියනවා. බක්ත නිශ්චිත කාකසදිසේ පුද්ගලී කියලා. කපුටුවා තොඩඟට බත් වැනි දේවල් කටට ගන්නවා. අරගෙන ගින් හංගනවා. පොල් පිටක් අස්සේ, පොල් ලෙල්ලක් අස්සේ, වහලේ උළු කැටයක් අස්සේ, එහෙම නැත්නම් ගහ කට්ටක් අස්සේ හංගනවා. කොළ ගස්වල බොහෝ සෙයින් හංගනවා. හංගුවන් පස්සේ ආයෙ මතක නැහැ. ඒ බත් කැටි ගන්නේ කෑම ටික ගන්නයි මතක නැහැ. කපුටාට වෙන්දි ආග දුවනවා. පියාඹනවා. ඒ බත් කැටි අනුභව කරන්න වෙන කූඹියේ. නැත්තම් ලේනේ. නැත්තම් වෙන සතේ. අන්‍ය වගේ ඉන්න පුද්ගලෝ. මොනවද කිව්වේ? මොනවද කලේ? මතක නැහැ. ඊයේ කියපු දේ අත මතක නැහැ. උදේ කියපු දේ දැන් මතක නැහැ. කියපු දේ මතක නැහැ. තමන් නිතරම වික්ෂිප්තව ඉන්නවා අමතක වීම නිසා. මෙන්න මේ වාගේ පුද්ගලයන් ආදර්ශයට ගැනීමෙන් බැලකේ සිටීම නිසා නූපන්න සති සම්බොජ්ජං උපදිනවා. උපට්ඨිත සතිපුද්ගල සේවනතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි එවැනි උත්තමයන් ආදර්ශයට ගැනීම නාසගේ චරිතාපදාන ආදර්ශයට ගැනීම දැකීමෙන් ආශ්‍රය කිරීමෙන් අනුගමනය කිරීම නිසා නූපන්න සති සම්බොජ්ජං උපදිනවා. තද නිමුත්තතා කියන්නේ මම සෑම ක්‍රියාවකදී සෑම ඉරියව්වකදී සිහියෙන් යුක්තවන්නේමි. මට සෑම කටයුත්තකදීම එළඹ සිටි සිහියේ පවතිවා කියලා දැඩි අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නාට නූපන්න සති සම්බොජ්ජං උපදිනවා. උපන්න සති සම්බොජ්ජංගේ වැඩෙනවා. මේ සති සම්බොජ්ජංගේ යම් පමණ තමාගේ සිතේ වැඩි දියුණු වෙලා තියෙනවා නම් ඒ තරමට අනිත් බොජ්ජංග දියුණු කරගන්න පහසු වෙනවා. අත්තිවික්කවේ ධම්මේචේ සම්බොජ්ජංගඨානිය ධම්මා තත්තයෝනසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා ධම්මේචේ සම්බොජ්ජංගස් උප්පාදාය උපන්නසවා ධම්මවේචේ සම්බොජ්ජංගස්ස බියෝ භාවාය මේ කුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තති. ඒ කියන්නේ ධම්මවේචේ සම්බොජ්ජංගේ නෙමෙති ප්‍රඥාව උපදවන්න ආහාර තියෙනවා. මේ ආහාර ගැන යෝනිසෝ මනසිකාරයේ බහුල කිරීමෙන් නූපන්න ධම්මවේචේ සම්බොජ්ජංග උපදිනවා. උපන්න ධම්මවේචේ සම්බොජ්ජංගේ රහත් මඟ නුවණ දක්වා අභිවෘද්ධියටපත් වේවා. හෙතන ධම්මයේ කියන ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වෙන ධර්මතා හතක් තියෙනවා. පරිපුච්ඡකතා, වක්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ධනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා පත්‍යවෙක්කනතා, තද විමුක්තතා කියලා. ඒ කියන්නේ පරිපුච්ඡකතා කියන බණ ඇසීම. බණ ඇසීම බණ පාඩම් කර ගැනීම, එහි අට කතාව සහිතව ඒ වචනාර්ථයේ ඉගෙන ගැනීම. මේකට කියනවා පරිපුච්ඡකතා. ඒ ධර්මයේ පාඩම් කිරීමෙන්, ධර්මයේ සත්‍යයනා කිරීමෙන්, ධර්මයේ අර්ථ වටහා ගැනීමෙන්, ඒව අසහා දැන ගැනීමෙන් නූපන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ හේවත් ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. වක්තු විසද කිරීතා කිව්වේ තමන්ගේ අභ්‍යන්තර බාහිර පරිත්‍රතාව තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න ඕනේ. ශරීරයේ දොස් තියෙනවා නම් තුන් දොස් තියෙනවා නම් උද්ධ විරේචන, වාදෝ විරේචන, නක්තු කම්ම කියන ආකාර වලින් ශරීරය සැහැල්ලු කරගන්නට ඕනේ. බඩ විරේක කිරීම, ලය විරේක කිරීම, නස් කිරීම ආදී වශයෙන් ශරීරයෙහි දොස් සමනය කරගන්නට ඕනේ. ඒක ආධ්‍යාත්මික පරිත්‍රතාව, ආධ්‍යාත්මික වත් විසුද්ධි ක්‍රියාව. එවගේම නියපොතු බා ගැනීම, භික්ෂුන් වහන්සේ නමක් නම් ඉසකේ බා සබා ගැනීම, සිවුරු කිලුකුණන් සිවුරු දෝවණය කිරීම, සිවුරු මැ ඉරිලන්නන් සිවුරු මසා ගැනීම, සිවුරු පඳු පාට මදිනම් පඳු පොවා ගැනීම, පාත්‍ර මල බැඳිලානම් පාත්‍ර නිසසේ කළු කර ගැනීම. මේ විදිහට ශරීරයේ පරිහරණය කරන දේවලු පවිත්‍රතාව තබා ගැනීම අජ්ජත් වත් විසදි ක්‍රියාව. තමාගේ ආධ්‍යාත්මික පවිත්‍රතාව. ඊළඟට තමන් සැතපෙන ඇඳ තමන් වාඩි වෙන කුටුව, තමන් පරිහරණය කරන භාණ්ඩ, ඒවා දැලි දූවිලි වැඩි අපිරිසුදුයෙන් තියෙන්නේ නොදී පිරිසුදු තබා ගන්නට ඕනේ. ඒ වගේම ඇඳ ඇතුලේ කොට මෙත් ආදී දෝහණය කරන දේවල් දෝහණය කරලා පිරිසුදු තබා ගන්නට ඕනේ. ඒ වගේම මකුණු දැල් බැඳලා නම් ඒවා පිරිසුදු කර ගන්නට ඕනේ. ජනෙල් පදේ දොර බාව ආදී තැන්වල දූවිලි නම් ඒවා පෙස දාලා පිරිසුදු කර ගන්නට ඕනේ. එවගේම තමන් පරිහරණය කරන පරික්කම නම් ඒක පිරිසිදුෙන් තියාගන්නට ඕනේ. කෝප්ප හැඳි පිරිසේ ආදී පරිභෝග වස්තු පිරිසිදුෙන් තබා ගන්නට ඕනේ. එවගේම මල් ආසන පූජාසන පිරිසිදුෙන් තබා ගන්නට ඕනේ. වටපිටාව කැලිකසල වලින් කෙරෙන්නේ නොදී නිතර පිරිසිදුෙන් තබා ගන්නට ඕනේ. ඉඳුල් තැන් තැන් වල නොදා කුඹි වහන් නොදී මදුරුවන් ඇඳෙන දේවල් වලින් ඉවත් කරලා එයින් වටපිටාව පිරිසිදුව තබා ගන්නට ඕනේ. මේකට කියනවා බාහිර වස්තු පිරිසිදු කිරීතාව. මේ මාධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදුව නැත්නම් එහෙම අර මල බැඳෙච්ච පහන් තැටිල්ලක මුඩු වෙච්ච තෙල් ටිකක් දාලා ඒ වගේම අස්කඩ මල්ලකින් පහන් වැටියක් හදලා පහනක් දැල්ලුවොත් පහන එළියේ නැහැ. පහනිකන් අඩපණ වෙලා නිමිල යනවා. ඒ මොකද අපිරිසුදු තෙල්, අපිරිසුදු වැටිය, අපිරිසුදු පහන් තැටි. ඒ වගේ තමයි වටපිටාව හා ආධ්‍යාත්මික අපිරිසුදුතාවක් තියෙනවා නම් ඥානය හා සමාධිය නිසිසේ පහළවන්නේ නැහැ, අපිරිසුදුයි. යම් කිසි විදියකින් පිරිසිදු පහන් පැටිල්ලක පිරිසිදු වූ තෙල් රක්කොට පිරිසිදු පහන් රැකියක් යොදා පහන දැල්වා නම් ඒ පහන් ආලෝකයේ දීප්තිමත් ඒ වාගේ ආධ්‍යාත්මික බාහිර පරිත්‍රතාවයෙන් යුතුව වඩන සමාධිය වඩන ප්‍රඥාව බොහොම දීප්තිමත් වෙනවා ප්‍රභාස්වර වෙනවා මේක නිසා එසේ ආධ්‍යාත්මික බාහිර පිරිසිදු බව ඇති කර ගැනීමෙන් නූපන්න ධම්මේචේ සම්බොජ්ජං උපදිනවා උපන්න ධම්මේචේ සම්බොජ්ජංගය අරහත් මාර්ගඥානි දක්වා අභිවෘද්ධියටපත් වෙනවා අනික්ඛාන ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික සංතාන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සති විරිය මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මේවා ඉන්ද්‍රිය කියන්නේ සමාත නීමිත කටයුත්තේ ප්‍රධාන නිසා ශ්‍රද්ධාවේ ප්‍රධානත්වයේ තියෙන්නේ හිත පැහැදවීම ඒ ඉසුරුමත් බැවින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීරියේ ප්‍රධාන කාර්යය රුකුල් දීම. චිත්තචෛසිකයන් දිරි දීම. ඒ ප්‍රධානත්වය දන්න බැවින් විරිය ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය කියන්නේ කුසල් අරමුණ සිහිපත් කිරීමේ ප්‍රධානය සතිය. එනිසා එහිලා ඉසුරුමත් බැවින් සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ විසිරෙන සිත ඒකාග්‍රතාවට පමුණුවාලේ මේ ප්‍රධානත්වය දරන බැවින් ඉසුරුමත් බැවින් ඒකාග්‍රතාවට කියනවා සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ සෑම අරමුණකම තත්වාකාරයේ දැක ගැනීමට ඕභාස කර ගැනීමට ප්‍රධානත්වය දරන බැවින් ඉසුරුමත් බැවින් ප්‍රඥාවට කියන ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පස් දෙනා සමව තියෙන්නට ඕනේ. එයින් වඩාත්ම විසදව තියෙන්නේ සතිය. මේ සතිය විසදව තියාගෙන අනිත් හතර දෙනා සමසමව තියාගන්නට ඕනේ. වීරියයි සමාධියයි එවැගේම වීරියයි සමාධියයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි මේ හතර දෙනා සමව තියෙන්න ඕනේ. මේ හතර දෙනා අසමව තිබුණොත් එහෙම සමාධි වැඩෙන්නේ, ඥාන වැඩෙන්නේ, විපස්සනා ඥාන වැඩෙන්නේ, මාර්ගඵල ලැබෙන්නේ. මේ පස් දෙනා සමසමව තබා ගන්නේ හතර දෙනා සමව තබා ගන්න සතිය පෙරටු වෙන්නට ඕනේ. සතියෙන් තමයි මේවා සමසම බව තේරුම් කරගන්නේ. හරියට සෝද හතරකින් ගමන් කරන ගමන් රථයක ඒ රෝද හතර සමමට්ටමකම සුලඟ නොපුරවා තිබුණා නම් එහෙම නිසිසේ ගමන් කළ නොහැකි වෙනවා. ඒ වගේ තමයි ශ්‍රද්ධා ප්‍රඥා දෙක, විරිය සමාධි දෙක සමෝතියට උනේ. ශ්‍රද්ධාව වැඩිමින් ප්‍රඥාව අඩුවෙන් තියෙනවා නම් එතෙන්දී නුසුදුසු තැන පහදිනවා. ශ්‍රද්ධාව අඩුවෙන් ප්‍රඥාව වැඩිමින් තියෙනවා නම් කෛරාටික වෙනවා. ඒ වගේම වීරිය වැඩිමින් සමාධිය අඩු වුණා නම් උද්දච්චයට වැටෙනවා. පිෂිරෙනවා. වීරිය අඩුවේ සමාධිය වැඩි වුණා නම් තීන මිද්දෙට වැටෙනවා. එනිසා මේ හතර දෙනා සමව තබා ගන්න උනේ සතියේ. එනිසා ඒ හතර දෙනා සමව තබා ගැනීමට යෝගාවචරයා දිනචරියාවක් විශේෂ අනුගමනය කරන්න ඕන. වෙලාවට හැමදීම ආදී කායික ව්‍යායාම, වෙලාවට සක්මන් කිරීම, වෙලාවට වාඩි වීම, වෙලාවට හිට ගැනීම, වෙලාවට වතුර පැන් පහසු වීම, වෙලාවට දානමාන ආහාර පාන නිසසේ කැපසරුප්පන් දෙමින් පරිභෝග කිරීම වෙලාවට කාය සැතපීම ඒ කියන සම කටයුත්තක්ම තියෙන්නට ඕන ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවට නුවණින් යුක්තව එක සකස් කරගන්නට ඕනේ. එසේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාව ඇතනම් නූපන්න ධම්මේචේ උපදිනවා උපන්න ධම්මේචේ වැඩෙනවා. අනික් කාණේ තමයි දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, මෙලව ගැන, පරිලව ගැන, කර්මයේ ගැන, විපාක ගැන, හේතුව ගැන, ඵලය ගැන, නාම රූප ගැන ස්කන්ධාතන ධාතු ආදී ගැන මෙලෝදයක් දන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා. ඒ අත්තන්ගේ ආශ්‍රය භජනේ පෛරුපාසනේ ඇතොත් ඒක නුවණ පිරිහීමට හේතු වෙනවා. එවන්නම්ගෙන් වැළකී සිටීම ධම්මේචේ වැඩෙන්න හේතුවක් වෙනවා. නූපන්න ධම්මේචේ උපදින්න, උපන්න ධම්මේචේ වැඩෙන්න හේතුවක් වෙනවා. පඤ්ඤාන්ත පුද්ගල සේවනතා කියන්නේ මෙලෝ පල්ලෝ හොඳින් දන්න, කර්ම විපාක හේතුඵල ධර්ම හොඳින් දන්න, නාම රූප ස්කන්ධාතන ධාතු ආදී හොඳින් දන්න, සත්‍ය ආර්ය සත්‍ය දන්න, පටිච්චසමුප්පාදය දන්න, ධර්මඥානය ඇති සුත්තමේ ඥානය ඇති කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය භජනේ පෛරුපාසනේ සිටීමෙන් නූපන්න ධම්මේචේ උපදිනවා, උපන්න ධම්මේචේ රහත් මඟ නුවණ දක්වා වැඩෙනවා. ගම්භීර ඥානචර්යා පච්චවේකනතා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී පිරු සේනක පඬිත ජාතකය විදුර පඬිත ජාතකය ආදාසමුඛ පඬිත ජාතකය, එවැගේ මහා උම්මග්ග ජාතකය, මේ ආදී බෝධිසත්ත්ව චරිත තේන ප්‍රඥා පාරමී පිළි. එවැනි බෝධිසත්ත්ව චරිත කියවීම මෙනෙහි කිරීම. බුදුබාට පත් වෙලා දේශනා කළ ගම්භීර ධර්ම තියෙනවා. පංචස්කන්ධ, දොළොස් ආයතන, අටලොස් ධාතු, ද්වාදසාංග පටිච්ච සමුප්පාද, දෙවිසි ඉන්ද්‍රිය, පත් එවැගේම චතුරාර්ය සත්‍ය, සූවිසි ප්‍රත්‍ය, මේ ආදී ධර්මතාවන් චිත්තචෛතසික රූප නිර්වාණ මේවා නිතර ආවර්ජන කිරීමෙන් කියවීමෙන් අර ගම්මේද ඥානචර්යා පච්චවේකනතා මුල්කොට නූපන්න ධම්මේචේ උපදින උපන්න ධම්මේචේ වැඩෙනවා. තදදිමුත්තතා කිව්වේ මම සෑම ඉරියව්වක සෑම ක්‍රියාවකදී නුවණින් යුක්ත වන්නට ඕන. මට සෑම කටයුත්තකදීම නුවණ එළඹ සිටේවා කියලා දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරන්නාටද නූපන්න ධම්මේචේ උපදින උපන්න ධම්මේචේ වැඩෙනවා. අත්තිබික්කමේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස දියෝ භාවාය තිතිය අසම්මෝසාය සංවත්තති. ඒ කියන්නේ ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා වීරිය අවස්ථා තුනක් තියෙනවා. චීකකින්න භාවනා කරන්න, පිළිවෙත් පුරන්න, පැවිදි වෙන්න, ධ්‍යාන වඩන්න, විදර්ශනා වඩන්න පටන් ගැනීමේ වීරිය ආරම්භ ධාතු. ඒක දිගට ගෙන යාමේ වීරිය නික්කම ධාතු. මාර්ග බාධක සියල්ල අභිභව ආධිරියට යාමේ උත්සාහය පරක්කම ධාතු. මේ කියන ත්‍රිවිධ වීරිය කියන්නේ නුවණින් යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කිරීම, නූපන්න විරිය සම්බොජ්ජං උපදින්න ආහාර වෙනවා, උපන්න විරිය සම්බොජ්ජං වැඩෙන්න ආහාර වෙනවා. එසේම ධර්මතා 11ක් තියෙනවා විරිය සම්බොජ්ජංගේ භාවිතා කරන්න. ගමනමේති පච්චවේකනතා, ආනිසංස දස්සාවිතා, අපාය භා පච්චවේකනතා, හිඳපාතා පචායනතා, ජාති මහත් පච්චවේකනතා, සත්තු මහත් පච්චවේකනතා, සම්බ්‍රාහ්මචාරී මහත් පච්චවේකනතා, දායජ මහත් පච්චවේකනතා, කුසීත පුද්ගල පරිවර්ජනතා, ආරද්ද විරිය පුද්ගල සේවනතා, තදදිමුත්තතා. මේ කර්ම 11ක් තියෙනවා. මේ එකක් එකක් අනුගමනය කිරීමෙන් නූපන්න වීර්යය උපදින උපන්න වීර්යය වැඩෙනවා. එයින් කියලා ඒ ගමන් දීතියගෙන සිහි කිරීමෙන් වීර්යය වැඩෙනවා. ඊළඟට ආනිසංස දස්සාවිතා කිව්වේ ඈතා කේතේ බුදුපසේ බුදු මහරහත් වීරිය කළොත් මට අනිවාර්යෙන්ම මා බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර අධිගම ලැබෙනවා. අර බුද්ධ ශාසනයේ සඳහන් වෙනවා අන්නේ ශාස්ත්‍ර සාතනල වීරිය කරන්න දුක් විඳිනවා. බුදු ශාසනයේ වීරිය කරන්න සැප විඳිනවා. බුද්ධ ශාසනයේ කුසීතය දුක් විඳිනවා. බුද්ධ ශාසනයේ වීරිය කරන්න සැප විඳිනවා. අන්නේ ශාසනවල කුසීතය සැප විඳිනවා, වීරියවන්තය දුක් විඳිනවා කියලා. එවගේ බුදු සසුනේ නියම රසයෙන් ඉඳ ගන්න සැපෙන ඉඳ ගන්න වීර්ය කරන්න ඕනේ කියලා අනුශාස්මිනී කිරීමෙන් වීර්ය උපදිනවා. අපාය භාපත්‍යකනත කිව්වේ වික්ෂසරදී වීර්ය නොකිරීම නිසා සතර අපායේ අනන්ත දුක් විඳ. මම අද වීර්ය නොකළොත් මගේ සතර අපා ගමන වළක්වන්නට පුළුවන් කමක් නැහැ. නිසා මම අද අප්‍රමාද වීර්ය කරන්නට ඕනේ. මින්මත් අපායට නොයන්ද මම වීර්ය කරන්න ඕනේ කියලා අපාය භයසේ කිරීමෙන් වීර්ය උපදිනවා. පින්දපාතා පචානතා කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් ගැනයි. භික්ෂුන් වහන්සේ තමන්ගේ සිව්පසෙන් සංග්‍රහ කරන සදැවතුන්ගේ ඒ සංග්‍රහ මහත්ඵල කර දීම සඳහා වීර්ය වඩන්නට ඕනේ. අර මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ. මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ 12 අවුරුද්දක් කසකලෙනේ භාවනා නියෝගී සිටියා. උනාසේ 12 අවුරුද්දක්ම සියාපින් දානේ පිළිගන්නු මව කෙනෙක් සිටියා. ඒ කන්දක් උඩ ආරන්නේ ඉන්නේ කුටිය තියෙන්නේ කන්ද පාමුල ගෙදර තියෙන්නේ. එක දවසක් ස්වාමීන් වහන්සේ සති සම්පජාන්නේ පිදුසිඟා වඩින්නේ කන්දෙන් බහගෙන ඉන වෙලාවේ ගෙදර මවතුමිය තමන්ගේ දියණියට උපදෙස් දුන්නා. "දරුව මම දැන් යනවා වැඩකට. මං එනකොට දවල් වෙයි. ඔබේ සහෝදර ස්වාමීන් වහන්සේ තව ටිකකින් පින්දපාත වැඩි සෝතාසනේ පනවලා වඩා හිඳවල අන්න අහවල් තැන පරණ හාල් තියෙනවා. අහවල් තැන ගෙතෙල් අකුරු මේවා තියෙනවා. ඕම ප්‍රණීතව දාන හදලා මං වෙනුවට පූජා කරන්නේ. ඒ වගේම මට දවා සැඹුල් කඳ ටික හදලා කියන්න කිව්වා. මේක ඇහුණාට සංදෙන් බෑගෙන ස්වාමීන් වහන්සේ. උනාද මේ හදවතට මහ විනිවිද යාමක් ඇති වුණා. අනේ මේ විදිහට තමන්ගේ මොනම වැඩක්වත් මගේ නැහැ. උපකාරයක් නැති මට මේ විදිහේ ප්‍රණීතව දාන දෙන්න කියනවා. තමන්ට ඇඹුල් කඳක් හදලා තියන්න කියනවා. මේ වාගේ සදාවත් මව්වරුන්ගේ දානේ වළඳලා කෙලෙස් හැදුව සිටියොත් මම ලොකු වර්ධකරුවෙක්. එනිසා මම අද දාන ගන්නේ නෑ රහක් නූනොත් කියලා ආපසු වැඩියා. කුටියට වැන්නා දෙපට සූර නමලා කිව්වා. පාත්‍රය තැන්පත් කරලා භාවනාසනේ වාඩි වුණා. බොහෝ කාලයක් හිත දියුණු කරමින් සිටියේ අප්‍රමාදී ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේ වාඩි වුණාද සංවේගයෙන් වාඩි වුණේ වාඩි වෙච්ච ගමන් මේක සමාධි වුණා. සමාධියෙන් විපස්සනාට හැරුණා වැඩි වෙලාවක් ගත්තේ නෑ සීල කෙලෙස් නැසී අරිහත්ත්වයට පත් වුණා. කුටියෙන් හිඳුරට ඇවිල්ලා තමන්ගේ පින්දපාතේට වෙලාවක්ද කියලා හෙවණැල්ල දිහා බැලුවා. එතකොට වෘක්ෂ දේවතාවෙක් බිමට මිනිස් වෙස්යෙන් බහලා වැන්දා. බදලා ගාථාවක් කිව්වා. නමෝ තේ පුරිසාජන්නේ නමෝ තේ පුරිසුත්තම. යසකේ ආසවා කේන දක්ිනියුම් සිමාරිසේ. ආජන්‍ය පුරුෂයන් වහන්සේ, උත්තම පුරුෂයන් වහන්සේ ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා. ඔබ වහන්සේ නික්ලියේ සිටුණා නේද? ස්වාමීනි ඔබ වහන්සේ වැන්නේ උත්තමයන්ද? පින්දපාතේ පිරිනමන දුප්පත් මව්වරු දුකෙන් මිදෙනවා. ස්වාමීනි පින්දපාතේට වේලාව තියෙනවා වඩින්න කියලා ආරාධනා කළා. එදා පින්දපාතේ වැන්නා උන්වහන්සේ දානේ වැළඳුවා. එදා හවස වෙනකොට මේ මෞතිමී ගෙදර ඇවිල්ලා දුවගෙන් එහැවා. කොහොමද දරුව ස්වාමීන් වහන්සේ වැඩියාද දානේ දුන්නද? එසේය මෑණියනි වෙන කවදාකවත් නැති වෙනසක් මට අද දැනුණා. හරියට පිටුණු නෙළුම් මලක් වාගේ ස්වාමීන් වහන්සේගේ මොහොන බොහොම ප්‍රබෝධමත් තිබුණා. ඒ මෞතුමියට ඇති වෙච්ච ප්‍රීතිය කොච්චරද? දිගා වෙලා ඒ දිහාට වැඳලා කිව්වා, "නේ මගේ උත්තම ස්වාමීන් වහන්සේ, අද ශ්‍රමණ කෘත්‍යේවත් මහානකමේ ඵලයේ විඳගන්න ඇති" කියලා සන්තෝෂයෙන් සතුටු වුණා. මෙන්න මේ වාගේ අනුන් දෙන සිව්පස දානයේ මහත්ඵල කර ගැනීම සඳහා හිතා බැලීම උත්සාහවන්ත වීම පින්ද පාතා ප්‍රචානතා ඒ නැති වීර්ය උපදිනවා උපන්න වීර්ය වැඩ. ජාති මාත්‍ය පච්චවේකනතා නම් ගිහි පැවිදි බෞද්ධ හිතන් දෝනේ. අපි එසේ මෙසේ වංශක්කාරයෝ නෙමෙයි. අපි ඔක්කාක රාජවංශයේ පටන් මහා සම්මත රාජවංශයේ පටන් වෙන රජ පෙළපතයි. අපි පියාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එවාගේම යසෝදරා උත්තමවාපේ මෑණියන් වහන්සේ චේ වාගේම සුද්ධෝදන මහා මායා දෙපළාපේ මුතුන් මිත්තණියෝ සාහුල භද්‍ර ස්වාමින් වහන්සේගේ වැඩිම සොහොරා අපි මේ විදිහේ ශාස්ත්‍රීය පරම්පරාවට සාක්්‍ය වංශයටයි පිරිසක් එනිසා මේ සාක්්‍ය වංශයටයි පිරිසක් වූ අප ප්‍රමාද වෙන්න සුදුසු නැහැ කියලා හිතන කොට වීර්යය වැඩෙනවා සත්මහත් පත්‍යවකන දාග්න අපි සාතුරුන් වහන්සේ සේමසේ කෙනෙක් නෙමෙයි පදුසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය, ඔය හැම අවස්ථාවකදී සහ විශේෂ දේශන අවස්ථාවලදී දස දහසක් ලෝක ධාතු කම්පා වෙන කම්පා කළ උත්තමී. උනාසෙ මේ විදිහේ බෝධි සම්භාරය උත්තමී. මේ තරම් පුදුම ආචාර්ය අද්භූත ආස්වභාවයක් පරිහරණය කළ අති ශ්‍රේෂ්ඨ වූ ද්විතීය වූ ශ්‍රේෂ්ඨ සාකුරු උන්වහන්සේ නම උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍ය බාටපත් වූ මම කුසීතව සිටීම සුදුසු නෑ කියලා සාකුරු ගුණමාන්තතාව සිහි කිරීමෙන් වීදි උපදිනවා. එවාගෙම සබ්‍රමචාරි මහන්ත පච්චවේකනතා කිව්වේ මගේ පෙළපතේ අපට සහභාගීව සිටී සබ්‍රමචාරීන් වහන්සේලා එසේ මෙසේ උත්තරියෝ නෙමෙයි. ප්‍රඥාවෙන් අගතන්පත් සරියුත් මහ රහතන් වහන්සේ, ඉරදීෙන් අගතන්පත් වූ මහා මොගලන් මහ රහතන් වහන්සේ දුතාංගෙන් අවසන්පත් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, චිත්තාකාමිනී භගතන්පත් වූ රාහුල මහ රහතන් වහන්සේ, ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බෞද්ධත උපත්ථාග තනතුරුලාභී අනදමා හිමියන් වහන්සේ, මේවා උත්කමයන් වහන්සේලාගේ ශාසනයේ තමයි අපි මේ හැසිරෙන්නේ. උන්වහන්සේලා අපේ වැඩිහිටි සබ්‍රාහ්මචාර්යන් වහන්සේලා, උන්වහන්සේලා අනු මමත් වීර්ය කරන්නේ කියලා හිතන කොට නූපන්න වීර්ය උපදිනවා, උපන්න වීර්ය වැඩෙනවා. දායාද මහත් පච්චවේකනතා කියන්නේ මේ බුදුසසුනේ දායාදේ අතිශ්‍රේෂ්ඨයි. මොනවාද? සතර මඟ ඵල පිළිවෙලින් ලැබෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ගුණ සම්භාරය. මේවා ලබන්නට නම් කුසීතවර ලැබෙන්නේ. මව්පියන් සතු දරුවෙකු වැරදි මාර්ගයේ ඥාන මව්පියන්ගේ දායාද වස්තුවට හිමි වෙන්නේ නැහැ. මව්පියන් දරුකමින් ඉවත් කරනවා අසීකරු දරුවා. ඒ වගේම මම අපේ කරුවේවත් බුදුරජාණන් වහන්සේ උපදේශ පරිද්දෙන්න ප්‍රවතුනොත් වීර්යම කළොත් වීර්යලක කුසීතයක හැදුනොත් මට ලැබෙන තේන සාසන දායාදය අහිමි වෙනවා. ඒ වගේම මම සාසන දායාදයට ආර්ය දායාදයට හිමිකරුවෙකු වෙන්නත්නම් උත්සාහවන්ත වෙන්න ඕනේ කියලා වීර්ය කරනවා. අනික් කාරණේ තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා. කිසියම් ධර්මයක් විනයක් ඉගෙන ගන්න නැතුව බණක් භාවනාවක් නැතුව කුසීතකමින් අලසව ගත කරන්නන්ගේ ආසයෙන් වැළකී. ආරද්ධ විරියේ පුද්ගල සේවනතා හැම ඉරියව්වකදීම උත්ථාන වීරියෙන් ආරද්ධ වීරියෙන් කටයුතු කරන අප්‍රමාදී උත්තමයන් වහන්සේලා දැකලා අහලා ඒ අනුව අනුගමනය කිරීම. පදදිමුත්තතා මම සෑම කටයුත්තකදීම වීරියෙන් යුක්තව කටයුතු කරන්නේ කියන අදිෂ්ඨානයෙන් සිටීම. මේ කාරණා 11න් එකක් එකක් අනුගමනය කිරීමෙන් නූපන්න වීරිය සම්බොජ්ජංග උපදිනවා. උපන්න වීරිය සම්බොජ්ජංගය තහත් මඟ නොන දක්වාම අභිවර්ධනයටපත් වෙනවා. අත්ති භික්ඛවේ පීති සම්බොජ්ජංගාඨානියා ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස් උප්පාදාය උප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස්සාය පිටි අසම්මෝසා දීයෝ භාවාය දෙල්ලු වේපුල්ලාය සංවත්තති. ඒ කියන්නේ ප්‍රීතිය වැඩෙන අරමුණු තියෙනවා. ප්‍රීතිය වැඩෙන කාරණා තියෙනවා. ඒවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා ප්‍රීතිය වැඩෙන්නේ ආහාරයක් වෙනවා. ඒ කවරක්ද ප්‍රීතිය වැඩෙන්නේ තියෙන කරුණ. මෙතන කරුණේ 11ක් ප්‍රීතිය වඩන්න අවශ්‍ය වෙලා තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, ලෝක පුද්ගල පරිවර්ජනතා, ශ්‍රීද්ද පුද්ගල සේවනතා, ප්‍රසාදනීය සුත්තන්ත පච්චවේකනතා, තදදිමුත්තතා. මේ කාරණා 11ක් තියෙනවා. බුදු ගුණ වර්ධනය කරන්න කරන්න පීති සම්බොජ්ජංගේ වැඩෙනවා. දාම් ගුණ, සංඝ ගුණ, සීල් ගුණ, දේවතා ගුණ, එවාගෙම නිර්වාණයේ ගුණ, ත්‍යාග ගුණ. මේ ගුණ හත මේවට කියනවා අනුස්සති භාවනා. මේ අනුස්සති භාවනා හතෙන් එකක් එකක් වඩන්න වඩන්න නූපන්න ප්‍රීතිය උපදිනවා, උපන්න ප්‍රීතිය අභිවර්ධනය වෙනවා. එවාගෙම ලෝක පුද්ගල පරිවර්ජනතා තුනුරුවන් ගැන, ධර්ම විනය ගැන, ප්‍රතිපත්ති ගැන කිසියෙම පැහැදීමක් නැති, කිසියෙම උනන්දුවක් නැති, එවාගෙම දුරුමුඛ භාවයෙන් කටයුතු කරද, විමුඛ භාවයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී. සිනිද පුද්ගල සේවනතා කීවේ තුනුරුවන් ගැන, රත්නත්‍රය ගැන, ධර්ම විනය ගැන, සීලය ගැන, ප්‍රතිපත්තිය ගැන, සමථ උපාසනා භාවනා ගැන, මේ වගේ නිතරම ප්‍රබෝධමත් සිතින් ඉන්න පිපුණු නෙළුම් මලක් වාගේ ප්‍රබෝධමත් සිතින් ධර්මයේ ගැන පහදීමින් යුතුයින් නැත්නම් ආදර්ශයට ගැනීම. ප්‍රසාදිනී සුත්තන්ත පච්චවේක්කනතා කියන්නේ හිත පහදින මහා බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතය. ඒ වගේම සාරුවක්යන් වහන්සේ විසින් දේශනා කළද සිතේ සද්ධාව වැඩෙන, සිතේ ප්‍රබෝධය වැඩෙන විශේෂ දේශනා තියෙනවා. ඒවා ශ්‍රවණය කිරීම, ඒවා මෙනෙහි කිරීම. සදවිමුක්තතාව කියන්නේ මම සෑම ඉරියව්වකදීම පීති සම්බොජ්ජංගේ වඩන්නෙමි කියන දැඩි අස්ථානෙ යුක්තව කටයුතු කිරීම. මේ එකක් එකක් පාසා යෙදීම නිසා නූපන්න පීති සම්බොජ්ජංගේ උපදිනවා, උපන්න පීති සම්බොජ්ජංගේ රහත් මඟ නුන දක්වා අභිවර්ධනයටපත් වෙනවා. අත්ති භික්කේ මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත් යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස් උප්පාදාය උප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්සාය තිතිය අසම්මෝසාය භීවෝ භාවාය දේතුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්තති. ඒ කියන්නේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කිය අශෝබන ඡයසික ධර්ම දෙකක් තියෙනවා. මේ ශෝබන ඡයසික ධර්ම දෙක යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් නූපන්න පස්සද්ධි සම්බොජ්ජංගයේ උපදිනවා, උපන්න පස්සද්ධි සම්බොජ්ජංගයේ තහත් මඟ නුන දක්වා වැඩෙනවා. එසේ පස්සද්ධි සම්බොජ්ජංගයේ වැඩෙන්න ආහාර වෙන ධර්මතා තියෙනවා හතක්. පණීත භෝජන සේවනතා, උතුසුක සේවනතා, ඉරියාපත සුක සේවනතා, ලෝක පුද්ගල පරිවර්ජනතා, කාය සාරද්ද පුද්ගල පරිවර්ජනතා, පස්සද්ද කාය පුද්ගල සේවනතා, මධ්‍යත් ප්‍රයෝගතා, තද දිමුත්තතා. මේ කාරණා හතයි. පණීත භෝජන සේවනතා කියන්නේ සමථ විපස්සනා භාවනා වඩන කෙනෙක් දිරවන්න පුළුවන් සැහැල්ලු ආහාරයක් ගන්නට ඕනේ. ඔය මස් මාංශ, ඒ වගේම තවත් බරපතල කාර්කස ආහාර පාන ගැනීමෙන් කාය දරතභාවය තියෙනවා. කාය දැවිලි, කාය වෙහස, කාය දරදඩු ගැතිය තියෙනවා. එතකොට පස්සද්ධි වැඩෙන්නේ. ඒක නිසා ජනවිතම තමගේ කය සැහැල්ලු වෙන පහසුවෙන් දිරවන්න පුළුවන් 10ක් ඇති නොවන ආහාර ගැනීමට පුරුදු වෙන. ඒකට කියන්නේ හිත මිත භෝජන පරිභෝගී කියලා. හිත කියන්නේ සමාත සෞඛ්‍ය හා පහසු වීමේ ඇති ආහාර පාන. ඒ වගේම මිත කියන්නේ ඒක පමණ ගන්නට ඕනේ. දැන් චතුමඳුරු වුණත් command හිත කරයි. නමුත් ඒක ගොඩාක් ගත්තොත් ණය වෙනවා. ඒක නිසාක පමණ දැනගෙන ඒ command අවශ්‍ය ආහාරය වෙනදීම ඒකට කියනවා පණීත භෝජන සේවනත එහෙම නැතුව මේ රසමීරු වෙනවා එහෙම නෙමෙයි. රසමීරු වෙනවා නෙමෙයි මෙතන පණීත කියන්නේ උතුම් ආහාරය. උතුම් කියන්නේ හිතවත් ආහාර, තමන්ගේ ශරීරයට හිතවත් ආහාර. එතකොට ඒක දැන් පණීත කියන වචනේ බොහෝ දෙනා කියන්නේ රස කියන එකනේ. ඒක වැරදි. දැන් හීනා ධම්මා, මජ්ක්‍ධිමා ධම්මා, පණීතා ධම්මා කියන්නේ තිකමාතිකාව. එතන හීනා ධම්මා කියන්නේ පහත් ධර්ම නේ අකුසල ධර්ම. මජ්ක්‍ධිම ධම්මා කියන්නේ අකුසල හැර ලෞකික ධර්ම. පණීතා කියන්නේ ලෝකෝත්තර ධර්ම. එතන පණීතා කියන්නේ උසස් කියන ශ්‍රේෂ්ඨ කියන. ඒ වගේම එතන පණීත භෝජන සේවනතා කියන්නේ මඟඵල නිවන් ලබන්න වැඩ කරන්නේ කොට පහසු වීරණේ සැලසෙන මුරුදු ආහාර පාන තමයි මෙතන පණීත භෝජන. ඊළඟට උතුසුක සේවනතා කියන්නේ කාලගුණය. දැන් සමහර කෙනෙකුට උදේ පාන්දර කාලගුණේ භාවනාට සත්‍රාය. සමහර කෙනෙකුට දවල්, සමහර කෙනෙකුට හැන්දෑව, සමහර රාත්‍රියේ පෙර යම ඔය වගේ වෙලාවල් තියෙනවා. මේ වෙලාවල් අනුව කාලගුණේ පවතින්නේ. මේ කාලගුණෙන් තමයි තෝරගන්නට ඕනේ භාවනා කරන කෙනෙක් මේ භාවනාවට සුදුසු වෙලාව. මේ අනුව තමයි භාවනා පුරුදු කරන්නට ඕනේ. ඒකට කියනවා උතුසුක සේවනතා. ඉරියාපත සුඛ සේවනතා කියන්නේ ඇතැම් කෙනෙකුට වාඩි වීමේ ඉරියව සුදුසුයි. ඇතැම් කෙනෙකුට හිටගෙන, ඇතැම් කෙනෙකුට සක්මන, ඇතැම් කෙනෙකුට හාන්සි වෙලා. ඉතින් මේ තම තමාගේ ශරීර tattve අනු ධාතු tattve අනුයි ඉරියව සුදුසු වෙන්නේ. තමාට සුදුසු ඉරියව තෝරාගෙන ඒ සහල්ු ඉරියවේ භාවනා කිරීමෙන් නුඹන්න පස්සද්ධි උපදින උපන්න පස්සද්ධිය වැඩෙනවා. සාරද්ද කාය පොග්ගල පරිවර්ජිනතා කියන්නේ බොහෝම ධර්මයක් ගනු ගැතිය ඇති. දුවන, කනින වැඩ කරන කලබලකාරී පුද්ගලයෙ ඉන්නවනේ. එයත්ගේ ආශ්‍රයෙන් වැළකීම. පස්සද්ද කාය පොග්ගල සේනතා කියන්නේ සතියෙන් සම්පජඤ්ඤයෙන් පියවර නගන. සතියෙන් සම්පජඤ්ඤයෙන් කතා කරන. සතියෙන් සම්පජඤ්ඤයෙන් ක්‍රියාව පවත්වන. සතියෙන් සම්පජඤ්ඤයෙන් දවස ගෙවෙන. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම නිසා තමාගේ සිතේ පස්සද්ධි සම්බොජ්ජං උපදිනවා උපන්න පස්සද්ධිය වැඩෙනවා මජ්ජත් ප්‍රයෝගතා කියන්නේ වැඩගත්තිය මජ්ජත් ප්‍රයෝගතා කියන්නේ කම්මස්සකතා පත්‍රිකනේ ඒ කියන්නේ දැන් අපිට හැම වෙලාවෙම එකම සැපේ තියෙන්නේ නැහනේ තමාට ඔන්න කය රිදෙනවා ධනිස් රිදෙනවා එතම නැත්තම් මස් පිඩු පෙරෙනවා එතම නැත්තම් මේ මස් මැස්සු ඇවිල්ලා මූණේ වහනවා ප්‍රශ්නේ දැනෙනවා දහදියේ වැගිරෙනවා මේක මේ පරිබෝධ වෙනවා ඒ වගේම සමාත ආශ්‍රය කරන පුජ්‍යයන්ගේ කීමේදී කියන්නේ අපේ බණ භාවනා වඩන පිළිවෙත් පුරන්නන්ට නොඑක් නේක් අපහසුතා එනවා. සමහර කෙනෙක් දොස් කියනවා, සමහර කෙනෙක් කොම් කරනවා, සමහරට සීතල ආහාර වන වෙලාවේ උණුසුම් ආහාර එනවා. උණුසුම් ආහාර වල සීතල ආහාර ලැබෙනවා. ලුණු අවශ්‍ය ලුණු නැතුව ලැබෙනවා. ඔය වාගේ කේක තාලේ අපහසුතාවෙන්න පුළුවන්. එක්කෝ සීතල, බාහිර සීතල, බාහිර උණුසුම, වාග පීඩාව එන, මැසි මඳුරු පීඩාව එනවා. ඉතින් මේවා ගැන සමහරව කලකිරෙනවා නේ මෙතන බෑ. මේක මහා කරදර තැන. කොහොම හිතුවත් වැරදි. ඉතින් ලිහිතන්න තියෙනවා කරුණු රහසක්. එයින් ප්‍රධානම කාරණේ කම්මස්සකතා. මේ හැම දෙයක්ම විපාක වාරය. මේ විපාක වාරය ඉබේ ලැබුණ නෙමෙයි. දෙවියෙක්, භූතයෙක්, පිසාචයෙක් ගෙන දුන්නා නෙමෙයි. මනුෂ්‍යෝත් මේවා කර දුන්නා නෙමෙයි මේක තමා පස්සේ එන සාංශාරික විපාක වාර සසරදී අපේ අත්හැරදි තියෙනවා ඒ වශේෂ විපාක අපි පසුපස්සේ එනවා මේකදී අපි නුවණින් ඉවසන්නට ඕනේ ඒ කියන්නේ විදිතාත්තා පඤ්ඤා කන්ති ඥාන මේක නුවණින් දැනගෙන ඉවසන්නට ඕනේ එසේ ඉවසීමේදී අන්න මජ්ජත් ප්‍රයෝගතා එතෙන්දී නූපන්න පස්සද්ධි උපදින උපන්න පස්සද්ධි වැඩෙනවා කර්මය ගැන අනුස්මරණය කිරීමයි සාධිනුත්තතා කියන්නේ මම හැම ඉරියව්වකදීම හැම ක්‍රියාවකදීම සංසිඳීමෙන් කටයුතු කරන්නට ඕනේ කියන දැඩි අදිෂ්ඨානයේ යුක්ත වීම. මෙන්න මේ කාරණා හත අනුගමනය කිරීමෙන් මූපන්න පස්සද්ධි සම්බොජ්ජංග උපදිනවා. උපන්න පස්සද්ධි සම්බොජ්ජංගය ඥාන මාර්ගඵලය අරිහත් මාර්ගඵලය දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට කියන්නේ සමාධිය ගැන. අත්තිබික්කමේ සමත නිමිත්තං අබ්භ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස තිතියා සම්මෝසාය භීයෝ භාවාය විපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තති. සමත නිමිත්ත අබ්භ්‍යග්ග නිමිත්ත කියලා කියන්නේ සමත අරමුණු, සමාධි වඩන අරමුණු, කෂින අරමුණු, අසුභ අරමුණු, ආස්වාස ප්‍රස්වාස ආදී ප්‍රතිභාග අරමුණු. ඒ සමත නිමිත්ත, එවාගෙම ඒ සමාධියටත් කියනවා සමත නිමිත්ත, අභ්‍යක්ක නිමිත්ත කියලා. මුලින් මුලින් ඇති වෙච්ච සමාධිය ඊළඟ සමාධියට නිමිත්තක් වෙනවා, කාරණයක් වෙනවා. එතකොට මේ සම්බන්ධව යෝනිසෝ මනසිකාරය නූපන්න සමාධි උපදින්නත්, උපන්න සමාධිය වැඩෙන්නත් ආහාරයක් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා සමාධිය වැඩෙන්න ධර්මතා 11ක් අවශ්‍ය බව. නිමිත්ත කුසලතා, වක්කුවේසද කිරියතා, ඉන්ද්‍රිය සමාත් ප්‍රතිපාදනතා, සමයේ චිත්තස්ස පංගන්නනතා, සමයේ චිත්තස්ස නිග්ගන්නනතා, සමයේ චිත්තස්ස අජ්ජුපේක්කනතා, සමයේ චිත්තස්ස සම්පාසනතා, අසමාහිත පුද්ගල පරිවර්ජනතා, සමාහිත පුද්ගල සේවනතා, ඥාන විමුක්ත පච්චමේකනතා, තද නිමුත්තතා. එන්න මේ කාරණා 11යි. එයින් පළමුවෙන් නිමිත්ත කුසලතා, සමා වඩන සමත භාවනා සම්බන්ධ පරිකරම නිමිත්ත මේකයි, උද්ඝා නිමිත්ත මේකයි, ප්‍රතිභාග නිමිත්ත මේකයි කියලා ඔක්කොම නුවණින් දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිමිත්ත පහළ වෙන්නේ මෙහෙමයි, ඒක රැකගන්නේ මෙහෙමයි, ඒක දිනු වෙන්නේ මෙහෙමයි, ඒක බින්දෙන්නේ මෙහෙමයි, ඒක තුපක්‍රේෂ මෙහෙමයි, ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන තේනවා නම් සමාධිය, නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. වත්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා කියන දෙක ධම්මේචේ බොජ්ජංගෙදි කියපු විදිහමයි. අජ්ජත් බාහිර පිරිසුදු බව වත්තු විසද කිරියතා. ඉන්ද්‍රියන් ධර්ම ද ඉන්ද්‍රිය ධර්ම පස් දෙනා සමසමව තබා ගැනීම ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා. ඒකක් එකක් නූපන්න සමාධිය උපදින්න උපන්න සමාධිය වැඩෙන්න හේතු වෙනවා. අනෙක් කාණේ සමයේ චිත්තස්ස පක් ගන්නනතා. හිත යම් වෙලාවක ලීන වෙනවා නම් කියන්නේ තීන මිද්දයට බර වෙනවා නම් අලස වෙනවා නම් නුවණින් කල්පනා කොට හිත දිරිමත් කරන්නට ඕනේ. ඒක පක් ගන්නනතා. සමයේ චිත්තස්ස නික් ගන්නනතා කියන්නේ සමාරිත සිතේ විසිරියාම බහුල වෙනවා, උද්දච්චය බහුල වෙනවා, වීර්යය බහුල වෙනවා. එතෙන්දී නුවණින් සලකා ඒ වීර්ය සමභාවයට ගැනීම සමයේ චිත්තස්ස නික් ගන්නනතා. සමයේ චිත්තස්ස අජ්ජුපේක්ඛනතා කිව්වේ ඒ කියන්නේ හිතේ වීර්ය වැඩිත් නෑ, අඩුත් නෑ, බොහෝම සම මට්ටමට භාවනාව කරනකොට එතෙන්දී තියෙනවනේ උපේක්ෂාව. අජ්ජුපේක්ඛනතා කියන්නේ මධ්‍යස්තව තමන්ගේ භාවනා කටයුතු යෙදෙනවා. ඊළඟට සමයේ චිත්තස්ස සම්පහසනතා කිව්වේ මේ භාවනා කිරීමෙන් එකවරට සියල්ල සම්පූර්ණ වෙන්නේ නෑ. තින් දින ගණන්, සති ගණන්, මාස ගණන් වැඩ කරනවා. එසේ වැඩ කරනකොට අනේ මේ භාවනා කිසිම නෑ රසයක් කියලා නීරස බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කායික දුර්වලතා ඇති වෙන්න පුළුවන්. මනසේ පහත් වැටීම් ඇති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල බුදු ගුණ සිහි කිරීමෙන්, ධම්ම ගුණ සංග ගුණ සිහි කිරීමෙන්, අෂ්ඨ සංවේග වස්තු සිහි කිරීමෙන් හිත සම්පහන්සනය කරන්න ඕන, හිත සතුටු කරන්න ඕන, හිත ප්‍රබෝධමත් කරන්න ඕන. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය අවදි කරන්නට ඕන. ඒක නිසා සම්පහන්සනතා. මේ නිසා සිතේ සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. අසමාහිත පුද්ගල සේවන ප්‍රතිපරිවර්ජනතා කියන්නේ කිසියෙම සමාධියක් නෑ. නිරන්තරයෙන් කාලය නිකරණය කරමින් කාය දරදඬුකම් ඇතුව කටයුතු කරනවා. අර හේතුනවා, මේ හේතුනවා, අර වැඩේ කරනවා, මේ වැඩේ කරනවා. කිසියෙම කතා කරන්න ගියත් බොහෝම කලබලයි, වැඩක් කරන්න ගියත් බොහෝම කලබලයි, දාන ගන්න ගියත්, ආහාර ගන්න ගියත් බොහෝම කලබලයි. කොයි හැම විදිහේ කලබලකාරී ගතිය ඇති අසමාහිත පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී සමාහිත පුද්ගල සේවනතා කිව්වේ සෑම කටයුත්තක්ම සමාධියෙන් කරනවා. යන්නේ සමාධියෙන්, වාඩි වෙන්නේ සමාධියෙන්, හිටගෙන ඉන්නේ සමාධියෙන්, කතා කරන්නේ සමාධිගතව, වැඩක් කරන්නේ සමාධිගතව, අමදින්නේ සමාධිගතව, වතුර පැන් පාසනේ සමාධිගතව. සමාධි කියන්නේ තැන්පත් බව මෙතන. ඒ විදිහේ තන්පත් බව කුරුදු කරන කල්යාණ මිත්‍රයන්ගේ දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. අනික් කාරණේ තමයි ඥාන විමුක්ඛ පච්චේකනත. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ අෂ්ඨ සමාපත්තියේ පංච අභිඥා ලැබූ හැටි ලෝකුරා බුදුබාටපත් වෙලා මේවා දේශනා කළ හැටි. ඒ ධ්‍යාන ධර්ම, සමාධි ධර්ම, අභිඥා ධර්ම, විමෝක්ෂ ධර්ම මේවා නුවණින් මෙනෙහි කිරීම නිසා, ඒ සම්බද ධර්ම දේශනා සවන් දීම නිසා, ඒ ධර්මයන් ගැන නිතර නිතර ආවර්ජන කිරීම නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. සදිනුත්තා කිමින් මම සෑම ඉරියව්වකදීම සමාධියෙන් යුක්ත වන්නට ඕනේ, තන්පත් ගමෙන් යුක්ත වෙන්නට ඕනේ කියන දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. ඒක නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. මෙන්න මේ කාර්ම 11 අනුගමනය කිරීමේදී නූපන්නා වූ සමාධි සම්බොජ්ජංගයේ හිතේ උපදිනවා. උපන්න සමාධි සම්බොජ්ජංගයේ තරහත් මගනුවන දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා. දැන් තියෙන උපේක්ඛා සම්බොජ්ජංගයේ ගැන අත්තිබික්ඛවේ උපේක්ඛා සම්බොජ්ජං ගත්තානියා ධම්මා තත්යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජං ගස්ස උප්පාදාය උප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජං ගස්සාය සම්බොජ්ජංගාය උපේක්ඛා සම්බොජ්ජං ගස්ස තිතියා අසම්මෝසාය භියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තති. උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙන්න කරුණු තියෙනවා. ඒ සම්බන්ධව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නූපන් උපේක්ඛා සම්බොජ්ජං උපදින්න ආහාර වෙනවා. උපන් උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙන්න ආහාර වෙනවා. මේ මොනවද ධර්මතා පහක් තියෙනවා. උපේක්ඛා කියන්නේ මෙතන සතර මජ්ජත්තතා උපේක්ෂාවයි. උපේක්ෂා 10ක් තියෙනවානේ. උපේක්ෂා 10න් හතක්ම තියෙන්නේ සතර මජ්ජත්තතා උපේක්ඛා. සතර මජ්ජත්තතා කියන්නේ සෝබන සාධාරණ චෛසික ධර්මයන්ගෙන් එකක් නේ. සෝබන සාධාරණ චෛසික ධර්ම 19ක් තියෙනවා. එයින් ඉතා වැදගත් එකක් තමයි මේ සතර මජ්ජත්තතා උපේක්ෂාව. එතකොට මේ සතර මජ්ජත්තතා උපේක්ෂාව මෙතන ගැනෙන්නේ ප්‍රියමනාප වස්තුන් ගැනත් මදහත් බවයි. ප්‍රියමනාප වස්තුන් ගැනත් මදහත් බව තමයි උපේක්ඛා සම්බොජ්ජංගේ වෙන්නේ. ඒක දැන් කරුණු කියනකොට පැහැදිලි වෙනවා. සප්ත මජ්ජත්තතා සංඛාර මජ්ජත්තතා සප්ත සංඛාරේ කේලායන පුද්ගල පරිවර්ජනතා සප්ත සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා සදදිමුත්තතා මෙන්න කාන පහ. සප්ත මජ්ජත්තතා කියන්නේ තමන්ගේ ප්‍රියමනාප පුජ්‍යයන් ගැන මදහ. දැන් දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියන් දරුවෝ බොහොම ප්‍රියමනාපයිනේ. කවුරු හරි ඇවිල්ලා කියන අනේ මේ පුතා මට ටිකකට එවන්න මේ අහවල් වැඩේ කරගන්න. ඉතින් දෙමව්පියෝ කියන අනේ මේ දරුවා නම් දෙන්න බෑ. මේ දරුවට අහවල් අසනීපේ තියෙනවා. අහවල් වැඩේ තියෙනවා. ඒවා කියන්නේ අර දරුවා යවනවට අකමැත්තේ. අන්න සත්‍ය කේලායන භාවය. එහෙම නැත්නම් හා හොඳයි මේ වැඩේ කරලෙන්න පුතා කියලා හරිනවා. දැන් වික්ෂූන් වහන්සේ නමක් නම් ශිෂ්‍ය නමකට තව කෙනෙක් එනවා මේ සාමණේර නම දෙනවාද මට මේ අහවල් දෙයක් කැප කරගන්න මේ දැහැත්ත කැප කරගන්න මේ සිවුරු පඳුපවා ගන්න. එතකොට ඒකන මධ්‍යස්ථව දෙනවා හොඳයි ගිහින් වැඩේ කර දෙන්න. උපේක්ෂකයි. ඒකන කිසියම් බැරිකමක් නැහැ. ඒකද සත්ත මධ්‍යත්තතා සංඛාර මධ්‍යත්තතා කියන්නේ පරිභෝග කරන දේවල්. දැන් භික්ෂුන් වහන්සේ පරිහරණය කරන දේවල් කියනවනේ. දැන් භික්ෂුන් වහන්සේගේ පාත්‍රේ, ගොටුවත්, කවන්වත්, ශූර, පාවිච්චි කරන පෑන, පොල්ලෝසු මේ වගේ දේවල් කියනවනේ. කොන කෙනෙක් කියලා කියන අනේ මේක මර ටිකකට දෙනවද? බෑ බෑ ඒක දෙන්න බෑ. ඉතින් ඒකට හරිය අකමැති. එහෙමනේ මේ සංඛාර මජ්ජතතා පුජ්‍යලයා කියනවා ආවඳයි ගන්නද? ඒකෙන් වැඩ ගන්නද? ඔය වැඩ ගන්න තමයි කියන්නේ. ඉතින් කිසියෙම හැල්මක් නැතුව ඒක පරිහරණය කරන්න දෙනවා. අන්නේකෙන සංඛාර මජ්ජත්තතා සත්‍ය සංඛාරේ කේලායන පුද්ගලතා පරිවර්ජනතා කිව්වේ අර වාගේ පුද්ගලයෙක් ගැන හරි දෙයක් ගැන හරි තමන් බොහෝ ප්‍රියමනාප දෙයක් ගැන නිතරම ඇලීගෙන බැඳීගෙන දැන් කියනවා මේ අහවල් සාමනීර ළම දෙනවා දිසකෙස් බා ගන්න අපට උපකාර වේ බෑ බෑ නමට දෙන්න බෑ කෙනෙක් කලා කරගන්න අන්නේ පුද්ගලයා ගැන කේලායන කීචි වෙතකයට වැඩකට යොදාන්නේ නැහැ කෙනෙකුට උපකාර කරන්න දෙන්නේ ඒ වගේම යම් කිසි දාවියක් දැලි පිළිලනවා මගේ ඉසකෙස් බාගෙන. බෑ බෑ ඒක දෙන්න බෑ. වෙන කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්න බෑ. ඒ වගේ තමන් ඒක කෙනෙකුට අල්ලන්නවත් දෙන්නේ ඒවා සත්‍ය සංඛාර කේලායන කේලායන කියන්නේ දැඩි බැඳීමෙන් කටයුතු කරනවා. අන්න ඒ වාගේ පුජ්‍යලයන්ගේ ආශ්‍රයෙන් වැළකී සිටීම. සත්‍ය සංඛාර මජ්ජත් පුද්ගල සේවනතා ප්‍රිය පුජ්‍යලයන් ගැන ප්‍රිය වස්තුන් ගැන කිසිම ඇල්මක් නැහැ. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕන වෙලාවක පරිහරණය කරන්න ඉඩ දෙනවා. ඒ විදිහට අර ඇලීම් බැඳීම් වලින් හිත මැදහත් මේ මුදාගෙන ඉන්න ක්‍රම සත්‍ය සංඛාර මජ්ජත් පුජ්‍යල. එවැනි පුජ්‍යලයන් දැකීම ආශ්‍රය කිරීම මේ බොජ්ජංග කියන්නේ උපේක්ඛා බොජ්ජංගය වැඩෙන්නේ ආහාරයක් වෙනවා. සදිනුත්තතා කියන්නේ හැම ඉරියව්වකදීම මම උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නේ මේ කියන දැඩිස්ථානේ කටයුතු කිරීම. මෙන්න මේ කාරණා පහ අනුගමනය කරනකොට නූපන්න උපේක්ඛා සම්බොජ්ජංගේ උපදිනවා. උපන්න උපේක්ඛා සම්බොජ්ජංගේ අරිහත්ත්වයට දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා. ඉතින් සරුවක්ඥන් වහන්සේ මේ බොජ්ජං විදර්ශනාවේදී මේ කර්ම සියල්ලම දේශනා කරලා තියෙන්නේ ඒක වඩන යෝගාවචරය ඒකක් එකක් අනුගමනය කිරීමෙන් ඒ බොජ්ජංග ධර්මයන් කාමාවචර සප්ත විසුද්ධි තියෙනවානේ කාමාවචර මහග්ගත දැන් සීල විසුද්ධි චිත්ත විසුද්ධිය විශේෂයෙන් ගැනෙන්නේ මහග්ගත වශයෙන් අනිත් සීලම විසුද්ධි කාමාවචරයි චිත්ත විසුද්ධි සංඛාවතන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි මේවා කාමාවචර කුසල ජවන් සිත් තුළයි ලැබෙන්නේ. එතකොට මේ කාමාවචර කුසල ජවන් වලදී මේ බොජ්ජංග හත කෝර භාග ප්‍රතිපදා වශයෙන් හිතේ වැඩෙනවා. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන නැමැති ඥාන දර්ශන විසුද්ධියේදී මේවා භාවනා වශයෙන් අදුර්ධියටපත් වෙනවා. එයින් අරහත් මාර්ගඥානයේදී පැමිණීමෙන් මේ බොජ්ජංග හත භාවනාවෙන් අංග සම්පූර්ණව පිරිකුන් බවටපත් වෙනවා. ඉතින් මේ බොජ්ජංග හත සමසමව සිතේ දියුණු කර ගැනීම නිසා තමයි නූපන්නා වූ ධ්‍යාන උපදින්නේ. නූපන්නා වූ අභිඥා උපදින්නේ. නූපන්න විපස්සනා ඥාන වැඩෙන්නේ උපදින්නේ. එවාගෙම සංසාරයේ සිහිනකින්වත් නොලැබූ සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් ප්‍රතිලාභ කරගන්න ලැබෙන්නේ මේ බොජ්ජංග හත වැඩීමෙනුයි. මේ බොජ්ජංග හත වැඩීම නිසා සතර මාර්ගඵල පිළිවෙලින් ගොස් අසංඛත ධාතු සංඛ්‍යාතග්‍ර අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. මෙන්න මේ කියන උත්තරීතර ධර්මලාභයේ පිණිසයි අපි තෙරුවන් සරණ යන්නේ. අපි දන් දෙන්නේ, අපි බුද්ධ වන්දනා කරන්නේ, අපි පිරිසජ්ජහනා කරන්නේ, අපි දෙමාපියන් උපස්ථාන කරන්නේ, අපි ගුරුවරුන් උපස්ථාන කරන්නේ, වැඩිහිටි ගෞරව දක්වන්නේ, කළගුණ සලකන්නේ, බණ අසන්නේ, බණ කියන්නේ, දහම් පාඩම් කරන්නේ, ධර්මයේ මෙනෙහි කරන්නේ, සමත භාවනා වඩන්නේ, විපස්සනා භාවනා වඩන්නේ. මේ සෑම යහපත් පිළිවෙත් මගින්ම මේ බොජ්ජංගහත දියුණු පවුණු කරගෙන එමඟින් අපි මේ දීර්ඝ සංසාරයේ පටන් අප වට කරගෙන තියෙන 1500ක් පමණ මේ කෙලෙස් යුද හමුදාව පරදවලා මේ නික්ලේශේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තනිනවදාල ලෝකෝත්තර අමා මහ නිවනට පැමිණීම පිණිසයි අපේ මේ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය. එනිසා සාරා සංඛ කල්පලක්ෂයක්, සොරසා සංඛ කල්පලක්ෂයක්, විෂා සංඛ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී සම්භාර පුරමින් ඇස් ඉස් මස් ලේ අමුදරුවන් පවා රාජ්‍ය පවා පරිත්‍යාග කරමින් සමත්‍රි සත් පාරමී පුරා සකල බුද්ධකාරක ධර්මයන් මුදුන් පමනවා මහ පොළොව කම්පා කරවමින් මාර පරාජය කොට ලෝකුරා බුදු වූ ශාන්ති නායක දසබරධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ඒ උත්තරීතර බුද්ධානුශාසනයේ උරදී ලයදී කටයුතු කරන බෞද්ධයන් වශයෙන් අපටද බුද්ධානුභාවයෙන් ධර්මානුභාවයෙන් සංඝානුභාවයෙන් තේජානුභාවයෙන් විද්‍යානුභාවයෙන් රත්නත්‍රේ අසීමිත සූවිසි මහා ගුණානුභාවයෙන් මේ ප්‍රතිපත්ති මාර්ගය හතරක් නැර අන්තද්දේක නොවැති මධ්‍යම ප්‍රතිපදාව අනුව අමා මහ නිවන දක්වාම ඉදිරියටම යාගන්න වාසනාව වේවා. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලොව ජයගනි පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති චීලක පිට ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.